Sariputta tera apadana atta tera padanan sunata Hima vantasa yavidure lambato nama pabbato asamo sukato maya panna sala sumapita uttana kula nandika supatita manorama susodha pulina kinna avidure Sandati Nandika Tata Subhayanta Mama Saman Kumbhila Makara Seta Susumara Sakasava Saranti Nadiya Tata Subhayanta Mama Saman Patina Pavasamasa Basante talaketada parivatara jivanti tang sarang kukuta ka kulikara vane pupa sataka dinindava subha bhutasa uva jivanti tang sarang sa mayusa kukila tambu sulaka pampa uva jivante tansara kusika puttasi sasa kurara senaka vahu mahakalasa sakuna uva jivante tansara pasadasa baraharasa samara ganduka vahu ruhisa suka uva jivante tansaram siha vaggasa dipisa asaku katarasaka tida bhavinna matanga uva jivante tansaram kinnara banara seva atopi vanakampika setasa loddaka seva uva jivante tansaram tindukani piyalani maduka kame sumarayu dubang palani darenti abidure mama samam kosamba salanimba sadhu pala samayuta dubang palani darenti abidure mama samam i haritaka amlaka ambozo vivitaka kola vallataka villa palani darayantite alubasa kambolasa villale takkalanisa jivika sutaka seva bahuka mamaya same asamasa vidurame talakasu sunita asudaka sita jala supatita manurama padumo palla sanjana pundari kasamayuta mandala kehi sanjana diva gandho pavayati evang sabbaga sampanne upite palite vane sukate asame rame viharami ahantada silava vata sampanno jai janarato sada pansa vila vallabhato surusi nama tapasu satubi sasani sisa mayam upatahu sambeva brahmanayete jatimanto yasasino lankane itihasesa sanni ganto saketube padaka biyakarana sadamme paramingata upatesu nimitesu lankene susakubida patava umantang mama sisa susikita apisa nipakayete apahara alulupa labalabenam santutta ಅಂತಲಿಕ ಸಾರ ಸಾಬೆ ಉಭ ಜೀವಂತೇ උපසංකප්ප සම්බේවා සිරස වන්දරේ මම තේහි සිසේහි පරිවුතු සන්තේහි සතපාසිවි දාසමි අස්සමේ තත ජයි ජනරතෝ අහං ඊසිනං සිලගන්දේනා පෝපගන්දේනා සුවයං පාලිනං පලගන්දේනා ගන්දිතෝ හෝති අසමෝ රාතින් දීවං නාජානාමි අරාතිමිනා විජ්ජති සාකේ කිස්සෝ යුවාදන්තෝ බියෝ සා ආසං ලබාමහං උප්පානං උප්පමනානං පාලං සා විවාසතං දීවගන්ධ භවයන්ති සුභයන්ත මම සමං සමාධින්න බෝට්ටහිත්වා අතාපි නිබකෝ පරිවාරං වහෙත්වානං බානං ආජුගහිඤ්ඤහං උපාතේ සුපිනේ සාපි ලංකේනේ සුසුසිකිතෝ පවත්තමානං මන්තබාදං ධාරයාමි අහං තදා අනුමුදස්සි භගවා ලෝකජේතෝ නරසබෝ විජගතාමෝ සම්බුද්ධ හිමවන්ත මහවලගාමි අජ්ජගහෙත්වා හිමවන්ත ආගෝ කරණිකෝ මුනි පාලංකං අභිජුත්තානා නිසිදින් තාමදාසං සම්බුද්ධං සප්පවාසං මනෝරම ඉන්දිවාරං බාජාලිතං අදිත්තං බාහෝ ජාලන්තං දිවරුක්ඛං බා විජුතං ගගනේනායත සුපුලං සලරාජාවං ආදාසං ලෝකනායක ආයං නාගෝ මහාවීරෝ දුක්ඛසන්ත සබ්බ දුක්ඛ පමුස්සරේ දිස්වානං දේවදේවං ලංකානං උපදාරයි බුද්ධානෝ කෝ නාවා බුද්ධෝ හන්දා පස්සාමි සක්කුමං සහස්සාරානි සක්ඛාමි දිසන්ති සරණෝත්තමේ ලංකානානි සාදිස්වානා නීටං වාසින් තථාගතේ සම්පාජානි ගහෙත්වානා සම්මාදිත්වානහං තදා අතපොප්පේ සමනෙත්වා බෝධසෙට්ටං අපූජී පුජයිත්වානා තං බෝතං උගතින්නා මම ඒකාසයාජිනං කත්වා නමාසින් ලොකනායකං ඒනායේනානා සම්බුද්ධෝ විහරති අනාසවෝ තඤ්ඤානං කිත්තංසාමි සුනාතා මම වාසතු සම්මුදාරස්මින් ලෝකං සංයෝගං තුබං සත්තාස කේතුංස රාජු යූපෝස පානිනං පරයායනෝ පටිට්ඨාස දීපෝස දීපදුත්තෝ මේ සත්තා පාමේතුං අලකේනවා නායෙත්වා තාවා සම්බායෝ යානං Yama Sam Go Sadu, sadu, sadu.